ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නැතිනම් සුපටිපන්නෝ ගාථාපාඨයේ සිංකලිතයේ අනුශාසනා කොටව දාලා ඒ සිංකල පමණින් බය සංත්‍රාස පැති ගැනීම සියල්ලම නිවාරණය වී ආරක්ෂාව සැලසෙන බව අවධාරණය සඳහන් කොටව දාලා අපේ ලංකා දීපයේ දක්ෂිණ ලංකාවේ කාලන්තිස්ස රජ කාලයේදී නියගවාතේ චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනගමින් තියෙන අවදීදී සතරස් කොටුව දක්වා චෛත්‍ය ගොඩනංවා ඇති තැන විෂ්ණු වහන්සේලා පවා ගල්ගඩොල් වැලි ආදී අදදෙමින් මේ චෛත්‍ය කර්මාන්තයට සහයෝගය දුන්න ඒ අතර තරුණ වික්ෂූන් වහන්සේ නම චෛත්‍ය රාජන් වහන්සේ උඩට ඒ අවශ්‍ය දේවල් දීන ආපසුබන්සෙන්දමත් පාලිස්සලා වැටෙන්න පටන් ගත්තා. දිනමිතිය ස්වාමීන් වහන්සේලා උපදෙස් දුන්න එහෙන්ද කියා හිටියා. ඇවැත් ගජග්ග සූත්‍රය සිහිකරන්නයි කියලා. උන්වහන්සේ ගජග්ග පිළිතුමා රතිවාදය කියන කොටම මේ චෛත්‍යයේ ලෙවෙන් එකට සමතලාවට දඟල තිබුණු චෛත්‍ය ගර්භයේ ලොකු ගඩොල් දෙකක් ඉස්සරහට තල්ලු වෙලා මේ ස්වාමීන් වහන්සේගේ දෙපායට ආධාර වුණා. මෙතෙන්ට ඊළඟ තියලා සුවසේ දෙමත බස්සවා ගත්තා. මේ අචේතනිකෝ ගඩොල් වලට සංඥාවක් දුන්නේ කවුද? බුදුගුණ ධර්මයේ තියෙන ආනුභාව බලයයි. ඒක නිසා අචේතනිකවත්වන් පවා මේ නවාදාදී බුදුගුණ දාම්ගුණ සංගුණ පිළිගන්නේ ඇතමෙන් පැහැදිලිව දකින්න පුළුවන්. එනිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය, බුද්ධත්ව මංගල්‍යය, පරිනිර්වාණ මංගල්‍යය කියන ත්‍රිවිධ මංගල්‍යයක් උදාවන මේ වෙසක් පොහෝ දවසේදී පෙරගමන් වශයෙන් සේවනය කොන් ලැබෙන ධර්ම දේශනාවට බුද්ධානුස්සති භාවනාව සම්බන්ධ ධර්ම කතාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආශිර්වාද පූර්වංගව සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. එනිසා මේ බණට සාන්දන සීල දෙනාම ජීවමාන බුදුරජාණන් වහන්සේ සිටින් මහාගෙන උන්වහන්සේ ඉදිරිපත් මේ ගුණ කතනේ කරනවා ශ්‍රවණය කරනවා කියන අරමුණක් ඇතව සමාධිගතව මේ ධර්මයට සවන් දෙත්වා කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන් මේ කවුරුද 2585 පෙර සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝමලාරා වැඩේ ඉඳගෙන ලෝකුරා බුදුබාට පැමිණියා. ඒ සර්වඥයන් වහන්සේ මේක විසි අසංකේය කල්පලාක්ෂයකට පෙර මෑනියම් කඩපිට කියාබල මහසෞරේ තියෙන මෙම අද්දවසක් මුළුල්ලේ මෑනියම් ගොඩගන්න දවසේදී සුද්ධාවාස වාසී බ්‍රහ්ම රාජයේ දිවසට පෙනිලා මේ මෑණියන් උපකාර කරන කලගුණ දන වීර පුත්‍රයාගේ මනසට වචනා ප්‍රාර්ථනාවක් සිහි ගැන්වුවා. කලගුණ දන්න කලගුණ සලකන තමදී තමගේ දින උපකාර දෙමව්පියන් සලකන මේ වගේ ධර්මන්ත ගෝතුරා බුදුන් දෙ පුළුවනි කියන මේ අදිෂ්ඨානය ඇති වෙන හැටියට බ්‍රහ්ම රාජයා චිත්ත තරංගයක් නිකුත් කළා. මේක මේ මහා සාගරයේ දතක් කලක් නැතුව මෑණියන් කෙරෙහි ගෞරවයෙන් සමාකල සීලාදී ගුණවර්ධන කරමින් මාසවලේ තියෙන වීර පුත්‍රයාගේ මනසට වැටුණා මෑණියන් කෙරෙහි දක්වන මේ අසීමිත ගෞරවය කරුණාව ආදරය කළකුණ සැලකීම නිසා මට අනාගතේ ලෝතුරා බුදුබව ලැබේවා කියලා හිතාගත්තා. සැබවින්ම බුද්ධෝහම් බෝධිසාමි මුක්ඛෝහම් මොචේ පරි තින්නෝහම් කාරිසාමි සංසාරෝගා මහභයා කියන මේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රාර්ථනා විතර නැගුණේ මේ දවසේ. මේ තමයි පළවෙනි මනෝ ප්‍රණිධානය. ධම්මෝ අවේ රක්කතේ ධම්මචාරින් කියන බුද්ධ වචනේ සනාතවල තන එදවස්සේ උන්වහන්සේට මහසවරෙන් ගොඩෙන්ද පුළුවන් වුණා. උන්වහන්සේ මෑණියන්ගේ අවසාන මොහොත දක්වාම දෙනි දෙනෙකුට මෙන් බ්‍රහ්මයෙකුට මෙන් බුද්ධ රත්නයට මෙන් සියාතින් මෑණියන් උපස්ථාන කළා. අවසාන මොහොතේදී මෑණියන්ගේ මරණ මංචකයේදී මේ පුතුන්වන්ගේ දැනට අල්ලගෙන ඒ ගුණවත් මෞතමයේ දරුවාට ආශිර්වාද කළා. ගොඩනැගී දිනෙදී තමගේ දිවි නොතකා මාතෘ උපස්ථාන කළ පින්වතේ දැනටත් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ සිද්ධ කළ මාතෘ උපස්ථාන ගුණේ මහිමය ඔබවන්ත බුදු වේවා කියලා හදවතින් ආශිර්වාද කළා. සැබවින්ම මේ දරුවාගේ සිය සම්මස්නාර ඇත ඇතුමුදුරු දක්වාම ඒ ආශිර්වාදයේ විනිවිද ගියා. එදා ඒ මෞතුමියගේ හෘදයාංගම ආශිර්වාදය සිතින් දරාගත් මේ උත්තමයන් වහන්සේ සත් අසංකේය කල්පනාක්ෂයක්ම අන් අයත ප්‍රකාශ නොකර සිටින්න බුදුබව ප්‍රතිමින් පෙරම් පුරාගෙන ආවා. නැවත පුරාණ ගෞතම බුද්ධ ශාසනයේදී මනෝ ප්‍රනිධානය අවසන් වූ වාක් ප්‍රනිධානය පටන් ගත්තා. එදා පටන් නව අසංකේය කල්පනාක්ෂයක් වචනෙන් ප්‍රකාශ කරමින් බුදුබව ප්‍රසාදන පෙරම් පුරාගෙන ආවා. ඒ කාලයේ තුල ඒ කියන්නේ සොලසා සංකේය කල්පනාක්ෂයේ තුල ලෝතුර බුදුරජාන් වහන්සේලා සංලක්ෂ දුනස් දහසක් සම්මුඛ වුණා. ඒ බුද්ධ ශාසනයේදී අසීමිත පාරමී පුරා ගන්න සමර්ථ වුණා. එදා මෞතමයේ ආශිර්වාදයේ මොනතරම් පිහිට වුණාද? සමාගී සිටේ බුද්ධත්වයේ සඳහා යම්බඳු ඡන්දයක්, චිත්තයක්, නීමියක්, නීමංසාවක් පිහිටියාද? ඒ ශක්තිමානුභාවය සංලක්ෂ දුනස් දහසක් බුදුරජාන් වහන්සේලා දකින්න, භගින්න, පූජා සත්කාර කරන්න, ධන ආහන්න, පැවිදි වෙන්න වාසනාවන්තකම ලැබුණා. නැවත දීපංකර පාදමෝලයේදී අෂ්ටාංග සමන්වාගතව ඒ කියන්නේ කරුණ හතක් එක්කාසු වීමෙන් උන්වහන්සේ ලෝතුරා බුදු වෙන බවට නියති වර්ණශ්‍රී ලැබුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂ අතරක් නැර ඇසෝ ඊසුන් මාසෝ යේ අමුදරුවන් සාජ්‍ය පවා පරිත්‍යාග කරමින් සමත්‍රිසත් පාරමී පුරන්න සමර්ථ වුණා. විශ්වන්තර ආකුභාවේ පිහිටා සිට සත්වාරයක් මහා පොළව කම්පා වනසේ බෝධි සම්භාව මත්තක ප්‍රාප්ත කරන්න සමර්ථ වුණා. නැවත තුසිත දිව්‍ය ලෝකයේ සේත චේතනම දේව රජකෙනෙක් එක්ක ඉපද සිට දසදහසක් සත්වල දේවමෝගේ ආරාධනය පිළිගෙන පසු මහා බැලුම් වලා මේ කාර්ය 2600 විශ්වකට පෙර මාතෘ කුසී ප්‍රතිසන්දි ග්‍රහණය කළා. ඒ දවසේදීද දසදහසක් ලෝක ධාතෝල ආශ්චර්ය අද්භූත ප්‍රාතිහාර්ය සාක්ෂයන් සිද්ධ වුණා. එවාගේම උන්වහන්සේ මේ උත්තරීතර පස්වන බව උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ හරියටම මීතාවුරු 2600 විශ්වකට පෙර, ඒ කියන්නේ ලුම්බිනි සාලවන උද්‍යානයේදී. ඒ අවස්ථාවේදී හරියට වෙසක් පුරවපුර 15ක් බොහෝ දවස උදා වුණා. විසා නැකත චන්ද්‍රයා සමඟ උදා වූ සුබ මොහොතක් වුණා. ඒ වගේම දසදහසක් සත්වල අනන්ත අප්‍රමාණ ප්‍රාත්‍යාදි සාසයන් සිද්ධ වුණා. දෙතිසක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වුණා. නැවත ගිහි ජීවිතයේ අවුරුදු 29 යජ්ජ වූ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 අතලපුර පසලස්වක් බොහෝ දවසේදී සතර පෙරනිමිති දැක නිමු වූ දවසේදී කාමුකද්‍ර කුමාරයා උපන් දවසේදී රාත්‍රී මැදියම් කාලේ චන්ද්‍රමිතියාගේ සහායෙන් අභිනිෂ්ක්‍රමණය කොට අනේමා නදී තීරයේ උත්තර ප්‍රවෘජාවට පැමිණවදාලා බෝධිසත්ව කාලයේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී ජෝතිපාල මහණෝක සිට කාශ්‍යප සර්වඥයන් වහන්සේට කර උපවාදයක් වුනට කොටගෙන අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියාව කරමින් මහා ප්‍රධාන වීර්යවාදන සිද්ධ වුණා. නැවත 35 අවුරුද්දේදී හරියට වෙසක් පොහොට සති දෙකකට කලින් උන්වහන්සේ නැතුම් පිළිවෙත අනුගමනය කරන්න සමත් වුණා. වෙසක් පොහොට පෙර දවසේ අවියම් කාලයේ පංච මහා සීනියක් දුටුවා. පසුදින වෙසක් පොහොය අවියම් කාලයේදී උන්වහන්සේ දැහැතිකල් වළඳලා මුව ධෝවණය කොටගෙන අජපාල නගරුක්මල ඉන්දපාත හේනාවෙන් ඇතුළු වැඩ සිටිද්දී කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව සුජාතා සිටුදේවිය විසින් වාර්ෂිකව පවත්වන ලබන දීන පූජාවේ අවස්ථාව ලැබී සිටියා. එතුමිය තීමතරා බුද්ධ ශාසන කාලයේ ප්‍රාර්ථනා කරගෙන තිබුණා අනාගත බුද්ධ ශාසනයට බුදු වෙන උත්තමයන් වහන්සේ නමකට පළමුවෙනි දානේ පූජා කරගන්න මට ලැබේවා. ඒ ප්‍රාර්ථනාව දැයිෂ්ඨ සිද්ධ වුණා. එතුමිය සකස් කරගත් ආචාර්ය අද්භූත දිව්‍ය අමෘතයක් වෙනි ප්‍රණීත වූ ශීර පායාසය පිළිගත් මහා බෝධිසත්වයන් වහන්සේ නිරන්තර නදී තීරයට පැමිණ දැන් පාසුවේ ධන් වළඳලා දවස් 49කට දානේ ආහාර කෘත්‍ය සම්පාදනය කෙරේ වාක්‍ය අදිෂ්ඨාන කොට සංකල්පයේ ගඟට දැල්වා මාද ලෝතර බුදු වෙනවා සත්‍යනම් නිරන්තරි උඩුගම් බලායේ වාක්‍ය. සැබවින්ම ස්වර්ණ හංසයේ කුරාගේ මේ රන්තරි උඩුගම් බලා සලාවැතුමක දිනුණා. එදවස් සවස්වන තුරු තථාගතයන් වහන්සේ රුක්සරන් වල සමවත් සෝයෙන් වැඩ සිටියා. උනාසු උත්පත්තියෙන් පස්වෙනි මාසයේ දඹදස්සවනේ ආනාපාන සතියෙන් ප්‍රථම ඥානෙ ලැබලාගත් බව බුද්ධ චරිතය ගන්න හැමෝම දන්නවා. උනාසේ දුෂ්කරක්‍රියා කරන කාලයේදී මේ ආනාපාන සති සමාපත්තිය උපදවා ගන්නට නැහැ දුර්වල ශරීරයක් ඇතිවුණු දෙරිණේ නැවතුන් වහන්සේ ආහාර පාන පරිභෝගයෙන් මැදුම් පිළිවෙත් අනුගමනය කරන්නට යෙදුණේ. එයින් සති දෙකක් ඇතුළතදී ඒ භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා ආනාපාන සති සමාපත්ති උපදවන්නට. ඒ සමාපත්ති ශ්‍රේණියේ සවස් භාවයේ ගත කළ තථාගතයන් වහන්සේ තමන් වහන්සේට මෙහි තෙන්නේ මාර්ගයක් දිගේ ගමන් කරද්දී සත්‍යයේන මංගල සම්මත බ්‍රාහ්මණ උතුමේ ඉදිරියේ සම්මත වුණා. එතුමාගේ තිබුණු කුසකලමේදී අට භාග්‍යතුන් වහන්සේට පිළිගැන්වුවා. සරුවක්යන් වහන්සේ මේ රැගෙන තමන් වහන්සේ පැමිණ ඒ ගමන් මගේ නිමාව වූ බුද්ධ ගයා බෝධි මණ්ඩලයට පැමිණලා මේ බෝධීන් වහන්සේ බෝධි වෘක්ෂය යට මට ලෝතුරා බුදු වීමට පුළුවන් තැනයි කියලා හිතාගෙන දකුණු දිග බටහිර දෙක උතුරු දිග විලෝකණය කළා. කොළව කම්පිත වුණා. නැගෙනහිර දෙස නිශ්චල වුණා. නැගෙනහිර දිගට මුහුණලා කුස පරිමිතියට එලා ඒ වාදයෙන් හදනකොට පෙර අමන්ත බුදු සසුනේදී බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට දෙමව්පියන්ට බැලිහිටියන්ට අසම්පන්නවා පුදකල දිනේ මහිමය ඒ මහා බෝධිසත්වයන් වහන්සේට සුදු ශ්‍රේණක් දිගඵල ඇති වජ්‍රාසනයක් පැනගුණා. මේ වජ්‍රාසන රූඪ වූ තථාගතයන් වහන්සේ චතුරාංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානයේ යෙදී ආනාපාන සති භාවනාවට සැරසෙන ඒ අවස්ථාවේදී විසතුරු අඥාවේදී දරුවන් දන් දෙන වෙලාවේ සිටේ පසුතැවිල්ලක් ඇති වුණා වූ පාරමිතා දුර්වලතාවක් නීත කොටගෙන වසවර්ත ජීවපුත්‍ර මාර්යා සතිරිවලින් පැමිණ නව මහා වැස රස්සෝරු ලැබුවා. ගර්ජන තර්ජන කළ ඒ සියල්ල තථාගතයන් වහන්සේ ඉරදසයන්ද මත්තෙන්ම පාදමේ සම්මර්ශනය කොට සත්‍යක්‍රයා කිරීමෙන් මාර පරාජය කරලා උන්වහන්සේට භාවනාව කරන්න පුළුවන් වුණා. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර ධ්‍යාන හතර මිට දෙවුවා. ආනාපාන සති කර්මස්ථාන භාවනාව තනතුරු ඒ තථාගතයන් වහන්සේට පුළුවන් වුණා දස කසල සමාපත්ති උපදවන්නට. දස අසුභ සමාපත්ති උපදවන්නට පුළුවන් වුණා. දත්තිංසාකාර කායගත සති ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්මවීර්ය ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. අරූප සමාපත්ති හතර උපදවන්න පුළුවන් වුණා. මෙසේ අර්පණා කර්මස්ථාන තිහම ඒ තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී මුදුන් කමනවා ගත්තා. සාමාන්‍ය යෝගාවචරයෙකුගේ වගේ නොයි තථාගතයන් වහන්සේගේ මේ ධ්‍යාන බලය අසාමාන්‍යයි. දෙවියන්ට සමීප කරන්න බැරි පුදුමාකාර ශක්තියක් මේ තථාගතයන් වහන්සේගේ ධ්‍යාන සමාපත්තිය තුළ විද්‍යමාන වුණා. අර්පණා කර්මස්ථාන සියල්ල සහ උපචාර කර්මස්ථාන 10ක් සමතතරේ කර්මස්ථාන මුදුන් පැමිණෙන තථාගතයන් වහන්සේ තමන් වහන්සේට පුළුවන් වුණා పూర్වේ නිවාසානුස්මෘති ඥානෙ අතීත භව සංසාරයේ බලන්නට. විසි අසංගයේ කල්පලක්ෂයක පටන් ආරමී පුරාගෙන පැමිණ ආකාරය තථාගතයන් වහන්සේගේ පෙරවිසෝ කඳ පිළිල ගන්නා නූලට හසුණා. ඒ භවයන්හිදී තමන් වහන්සේගේ උත්පත්තිය නාසයෙන් නම ගම දෙමව්පියන් ජාතිය කුල ගෝත්‍රය කුස මිතුකම් ආහාර පාන කර්මාන්ත ජීවනෝපාය බින්ද සැප දුක් කළ කුසල් ලකුසල් සියල්ලම එක එක භවයක් ගානේ තථාගතයන් වහන්සේගේ පෙරවිසෝ කඳ පිළිල ගන්නා නූලට හසුණා. නැවත රාත්‍රී මග්ගම යාමේදී දිව්‍යං චක්ෂුර විඥානයේ ප්‍රතිලාභ කරගත්තා. දිව්‍යං චක්ෂුර විඥානයේ අතීතයේ දවස් 4ක් අනාගතයේ දවස් 4ක් 7ක් මෙහෙම සති දෙකක් තුළ මරණ උපදින සත්‍යයන් සුගති දුගත යන සත්‍යයන් ශෝභන අශෝභන සත්‍යයන් එවැගේම කුසල් අකුසල් කරන සත්‍යයන් ලෝකවාසී සීල සත්‍යයන් සීල අචේතනික වක්තු පවා ඒ දිව්‍යං චක්ෂුර විඥානයේද අවබෝධෝණ පැහැදිලිව දක ගන්න පුළුවන් වුණා. මෙසේ අතීත අනාගත වර්තමාන තුන් කාලයක අයිති හිත ඇති හිත නැති සෑම වස්තුවකම හේතුඵල සම්බන්ධතාවෙන් පවත්නා ඇති ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට හසු වුණා. එහෙම නීති කොටගෙන පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් හේතුඵල සම්බන්ධතාව අනුව නාම රූප පරිච්ඡේද ඥානේ පතං විදර්ශනා ඥාන ලැබුවා. කාත්‍රි පස්තන යාමේදී අසමාන්ත විදර්ශනා ප්‍රඥාව දිනු කොටගෙන ධම්ම මූර්තියේ උදාවන සුභ මොහොතේදී දසදාසක් ලෝක ධාතු කම්පාවෙද්දී එවැගේම දසදාසක් සත්පුරාහි ප්‍රාතිහාරි ශාස්ත්‍රයෙන් සිද්ධ වෙද්දී සවාසන සකල ක්ලේශයන් සෝදා හරිනි. දතමල ඥාන චතුරු වෛසාරද්‍ය ඥාන ආදී අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇති සංවකුතා ඥාන ප්‍රතිලාභයෙන් උතුම් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණලා දාලා ඒනේ සරුවත්වයන් වහන්සේ තමන් ආબોධ කරගත් ආර්ය සත්‍ය ආબોධයෙන් පරිපූර්ණ සංකල්පන ඇතුළේ මනෝමය උදාන වාක්‍ය ප්‍රකාශ කළා. අනේක ජාති සංසාරං සංඝාරිස්සං අනිබුද්ධිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුන ගහකාරකදි දෝසි උනේජේරං නකාහසි සම්බාතේ පාසුකා භංග ගහකෝතං විසංචිතං විසංකාරගතං චිත්තං සංහානං කය මජ්ජගාති. නැවත නැවත ඉපදීම දුකක් බව දැන ඉපදීම කරවන කර්තෘතුම සොය සොයා නොදැක අනේක ජාති සංසාරයේ උත්පත්ති මරණයන් තමිනෙමින් අවිද්දෙමි. මේ ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමනි ඔබ මට පෙනුනා. ඔබේ පරාල සිඳ බිඳ ගැන්නා. ඔබේ කැලිමටල සුන් විසුණු කළා. මගේ සිත අසංකතයට ගියා. නැවත ඔබ මට ජවර සාධන්නේ නැත. කෘෂ්ණාසේ සංඛ්‍යාත අමා මහ නිවන අවබෝධ වුණා කියලා තමන් වහන්සේ ප්‍රීපුරාත්ය ප්‍රකාශ කළා. දිනාටක් තථාගතයන් වහන්සේ සූවිසි කොළොට යක්ෂවර සමාපත්ති වරදෙමින් පළඟ නොලියා බෝධි කර්යවුතේ වැඩි හිටියා. උන්වහන්සේ එතනින් බෝධින් වහන්සේට ගෞරව කරන පිණිස සතිය පුරුල්ලේ අනිමිස ලෝචන පූජාවද පැවැත්තුවා. තුන්වෙනි සතියේදී කුලං සක්මනේ සක්මනේ යෙදී සිට සූවිසි කොළොට යක්ෂවර සමාපත්ති සැපවින්දා. හතරේ සතියේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ සම්මර්ථණය කළ රත්නාගර සතියේ පස්වෙනි සතියේ අජපාල නුගරොත් මුල මාර්ගීත්‍රෝල් ගමනේ කරමින් සමාපත්තියෝ වින්දා. හයවෙනි සතියේ මුදෙන්නරොත් මුල මුතුලින්ද නාගභවනයේ සමාපත්තියෝයන් වැඩ සිටියා. සමාපත්තියෝ වින්දා. හයවෙනි සතියේ මුදෙන්නරොත් මුල මුතුලින්ද නාගභවනයේ සමාපත්තියෝයන් වැඩ සිටියා. අත්ති සතියේදී කාගායතන මූලයේ දෙසේම සමාපත්තිසෝ වරඳලා දවස් 49කට පසු දැහැටි වරඳා මෝධෝණී කොට සබ්දෝ රජතුමා දුන් දෙහෙත් කරුණු වරඳලා කපස්සුබල්ලුක දෙදෙනාගේ අත්සුණු නීතිදුත් වරඳා ඔවුන්ට බුද්ධ රත්නේ පිළිබඳව පූජනීය වස්තුවක් වූ කේශ ධාතු මිත්‍යද්ද දී ඔවුන් සරණ සීලේ පිහිටෙව්වා. ඉන්නතුරු ධර්ම ගාම්භීරත්වයේ සම්මාසනය කරද්දී අටවෙනි සතියේදී සාම්ප්‍රතේ බ්‍රහ්මරාජානන්ගේ ආරාධනය කරද්දී ධර්ම දේශනා කරන බවට ප්‍රතිඥා දුන්නා. බුදු වීමේ මාස දෙකක් පෙර නැසල පොහොය දවසේදී ධර්ම දේශනාව දසදහසක් සත්වයට ඇසෙනසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් දේශනා කොට වදාළා. එදා පටන් 45 අවුරුද්දක් පුරුණේ දසෝ ධම්ම කල ග්‍රන්ථාරූඪ කළානම් අකනිතා බමතලේ දක්වා දාම් පොත්තක් ඊවන තරම් ධර්ම දේශනා කළා. නමුත් අනාගතයේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට උන්ද්‍රාණ ධාර්ම කවසන්නේ පිණිස ඒ ධර්මස්කන්ධ සුවාසෝ දාසක් රසවාසයෙන් එකක් වූ ධර්මීන වශයෙන් දෙකක් වූ පිටක වශයෙන් තුනක් වූ නිකා වශයෙන් පහක් වූ අංග වශයෙන් නමයක් වූ ධර්මස්කන්ධ වශයෙන් 84 දහසක් වූ දීතුන් ධර්ම දේශනාවන් අද අදාපට සංගාය තුනකතාරෝඩ වෙච්ච ධර්මස්කන්ධ ඇටේට ඉතිරුව ශේෂව තවකින් අදිෂ්ඨාන කළා. තථාගතයන් වහන්සේ ඒ 45 අවුරුද්දක් පුරුල්ලේ දසෝ අමාදාම් ලැස්සෙන් තෙමුණු පිරෝ කාර්මී ඇති ජනතාව අතුරින් සූවිසි අසංකේ 60 කෝටි 50 ලක්ෂයක් දෙනා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත අමා මහ නිවනට සපත් වුණා. එමේ ලෝක වැඩ සැලසූ තථාගතයන් වහන්සේගේ සංකාමයේ තුල විද්‍යමාන වන අසීමිත ගුණස්කන්ධයන් සම්පින්දිනේ වෙන බුද්ධ ගුණ පාඨයයි දැන් මේ ධර්ම දේශනාවට මාතෘකාකරණ ලැබුණේ. ඉතිපිසෝ ගාථාව කුඩා දරුවන් පවා බොහෝම ආදරයෙන් භාවිතා කරන ලබන ගාථා පාඨය බෞද්ධයන් පමණක් නොව අබෞද්ධයන් පවා මේ ප්‍රයෝජනය ලබනවා. මේ කාර්යද 40කට පමණ පෙර ලංකාවේ නැගෙනහිරවෙල සමීපයේදී කුදුම්බිගලකින් ආරණ්‍ය සේනාසනයේදී භික්ෂුන් වහන්සේලා මත වැඩ සිටින්නත් මැත්තේ බෞද්ධ නොවන කතෝලික මහත්මෙක් වළගතව ජීවත් වුණා. දවසක් එතුමාට රාත්‍රියේ සිහිනේ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරන්න කියලා සිහිනෙන් දෙන කෙනෙක් කියලා තිබුණා. ඒ මන්ත්‍රය ඔහු ස්වභාවයෙන් දන්නා නමුත් බුද්ධ ගුණ පාචර්යයෙන් ඔහු ඉස්වාමීකමක් රැගත් නැහැ කියලා. එදාම දැන් පසුදා එතුමා ඇවිදගෙන යද්දී ජලන්ත වලසෙයි මූණට මූණ සම්මුඛ වුණා. මූතලනේ පිටක් නැති පිසෝගාතාව කිව්වා. සැබවින්ම ඉතිපිසෝගාතාවේ ආනුග්‍රහය මේ වලස ආකර්ෂක හැලේ පැන ගියා. එතුමාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන ආනුභාව සම්පත්‍ය. එනිසා එතුමා ඉතිපිසෝ ගාථාම රහදාව දෙකේ භාවිතා කරන ලැබුවා. එයින් එතුමා පසු කාලයක සැබෑ බෞද්ධයෙක් බවට පත් වුණා. එනිසාම බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තියෙන වැඩමි සැලැස්සුවා. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනේ ලංකාද්වීපයේ ඈත අතීතයේ ප්‍රවා චිර ප්‍රසිද්ධ වූ ආනුභාව සම්පන්න රහත් භූමිය. ඒ මේ ආරණ්‍ය සේනාසනේ ආදි දේවතාවෙක් මේ ගාථාව උගන්වන්නට ඇති. එනිසා මේ ගාථාව නිතර නිතර භාවිතා කළොත් ඒක බුද්ධානුස්සතියේ භාවනාවක් වෙනවා. බුද්ධ කියන මේ වචනේ සිහිතල පමණින් පුදුමාකාර අනුසස් ලැබෙන බව අපි කවුරුත් පිළිගන්නට ඕනේ. විශේෂයෙන්ම බුද්ධ අනුස්සති කියන වචනේ තේරුම අපි සලකා බලමු. බුද්ධ කියන්නේ බුද්ධෝ සබ්බං විඥානෝ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥතාඥාන ඇති තථාගතයන් වහන්සේටයි. එතකොට මේ සර්වඥයන් වහන්සේගේ සංකානගත ගුණ නැවත නැවත නැවත ආවර්ජන කරනවා නම් ඒකද කියනවා බුද්ධානුස්සති. අනුඅනුස්සති අනුස්සති නැවත නැවත සිහි කිරීමයි අනුස්සති කියන්නේ. එතකොට මේ අනුස්සතිය කුමක් සඳහා කරේතුද කියන එකත් තේරුම් ගන්නට ඕනේ. විසුද්ධි මාර්ග අටකතාවේ බුද්ධානුස්සති භාවනාව දක්වන උපදේශ කතාවේ අවසානයේ දක්වලා තියෙනවා ඉමංච තම බුද්ධානුස්සති මනුයුක්තෝ භික්ඛු සප්පරි සදාරවෝ හෝති සප්පතිස්සෝ සද්ධා වේපුල්ලං සති වේපුල්ලං පඤ්ඤා වේපුල්ලං පුඤ්ඤ වේපුල්ලං ච අධිගච්ඡති දීති පාමොන්ත බහුලෝ හෝති දුක්ඛාදුරාතේ සමත්තෝ හෝති භයදේරේ සමෝ හෝති සත්තාන සංවාස සංයම් ප්‍රතිලබති බුද්ධානුස්සතිය අජ්ජාවුත්තං ච ශරීරං චේති ගණමේව පූජාරහං හෝති බුද්ධ ගුණයන් චිත්තං නමති මේ චිත්තේ කම්මේ වස්තු සමායෝගී සම්මුඛා සත්‍යාවිය පස්සතෝ චිරොක්තප්පං පච්චුපත්ථාති උත්තරින් අප්පතනිජ්ජන්තෝ තන්න සුගති පරායනෝ හෝති. මේ ආනිසංස 10ක් දැක්වෙනවා. ඒ කියන්නේ බුද්ධානුස්සතිය බහුල වශයෙන් යම් කෙනෙක් වඩනවා නම් සර්වඥන් වහන්සේ දෙනෙහි අතිශයින්ම ගෞරවය ප්‍රසාදය ධක්තිය පිළිගැනීමක් ඇති වෙනවා. ඒක ආනිසංසය. අනිත් ශ්‍රද්ධාවේ ස්මෘතිය ප්‍රඥාවේ පුණ්‍යානුභාවයේ විකලත්තේට උසස් බවටපත් වෙනවා. එවාගෙම ප්‍රීතිය ප්‍රමෝදය නිතරම බලපවත් කරනවා. කොයිලාවක සිටේ දුකක් කනගාටුවක් නැතුව බොහොම සන්තෝෂයෙන් සැපෙන් දවස ගෙවන්න පුළුවන් වෙනවා. එමත් නිසාද බුදු ගුණ ආවර්ජනා කරන්නාගේ සිත පිරිසිදු වෙනවා. චෛතසික පිරිසිදු වෙනවා. එමගින් චිත්ත චෛතසිකයන් වැඩ කරන වස්තු රූපේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු ලේ ධාතුව සතර ශරීරයේ පැතිර යාමෙන් ඔහුගේ සංකානයේ නිරෝධී රූප කලාප ප්‍රසංග රූප කලාප ඉතිරි පැතිරි පහළ වෙනවා. එමගින් ආයස වැඩෙනවා, වර්ණයේ වැඩෙනවා, බලයේ වැඩෙනවා, සැපේ වැඩෙනවා, නුන වැඩෙනවා. සැපෙන් නිදි යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීනේ නොතනිය යනවා, දෙවියන්ගේ ප්‍රිය වෙනවා, මිනිසයන්ගේ ප්‍රිය වෙනවා, දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා. එවාගෙම අවියාවුද්ද වලින් ජීන්නේ සතුන්ගේ අනුතුරු නිවාරණය වෙනවා. මූලී වාග්නේ තහපත් වෙනවා, හිත වහා සමාධිගත වෙනවා. මේ වාග ආනිසංස රාශිය මේ සංකාමයේ ඇතුළේ දැවිය ප්‍රීති ප්‍රමෝද්‍ය නිතර බහුල වාසය කරන්නේ වෙනවා. හැමදාම සන්තෝෂ මුහුණේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. කොච්චර ජීවිත ප්‍රශ්නාවක් ඒවාට සතුට මොනිය ඉදිරිපත් ඒවා නිවාරණි නිරාකරණය කරගන්න සමත් වෙනවා. දුක්ඛාදාසනේ සමත්ව කායික මානසික දුක් වේදනා දරාගන්න සමත් වෙනවා. එවෙන් කම්පා නොවන්නේ වෙනවා. බය වේදන සමෝහෝති ඒ කියන්නේ භය හා භයානක අරමුණු අනුගාමී කරන්න තරම් තේජවන්ත භාවයක් ඇති වෙනවා. ශක්ති විශේෂයක් ඇති වෙනවා. දිවා රාත්‍රී දෙකේ මායාවක් භය නැති තත්ත්වයක් හොදිසිතේ නිර්භීත තත්ත්වයක් පත් වෙනවා. එවැදෙන සත්තාරා සංවාස සංයම් ප්‍රතිලබති. තමයික නිතරම සරුවක්යන් වාසය ලැබෙනවා කියන එකක් පහළ වෙනවා. එතමනක් නෙමෙයි. ඒ බුදු ගුණ නිතර මෙහෙය කළ ඒ සංකානය බුදු නදුරක් වෝ පූජනීය වෙනවා. බුදු නදුරක් වෝ පූජනීය වෙනවා. යම්කිසි පාප කර්මයක් කරන්න තරම් අවස්ථාවක් එළමි සිටියෝ සර්වඥා වාසී ඉදිරිපිට ඉන්නා වාගේ හිතට විශාල බලුත්වයක් කිරියටක් බවක් ඇති වෙනවා. එතමනක් නෙමෙයි ලෝතුරා බුදුගාපතන් විතර වෙනවා. මේ ජීවිතේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත හැකි වුණ ඒකාන්තයේ සුගති ප්‍රාණය වෙනවා. එකසක් වලක නූපදින්නෙක් වෙනවා. මිසදුතු නොදන්නේක් වෙනවා. මිසදුතු කුණේක උපන්නක් මිසදුතු නොදන්නේක් වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ජාති ජාතිත් ලබනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වාසලෝ පහළ වුණොත් ඒක නැත්තා සොයාගෙන නැදේවා. එවාගෙම සතර අපා දුකෙන් අතමිදින්නෙක් වෙනවා. භවයක් පාසා පිහියු නුවණින් ගුණයෙන් හේතුන් අගතන්පත් වෙනවා. මේ වාගේ අනේකානිසංස රාශිය ලැබෙන බව මේ බුද්ධ ආනුස්සති භාවනා කර්මස්ථාන අවසානයේ පැහැදිලි කරලා තියෙනවා. සමහරවිට අපේ ලංකාවේ ඈත රටේදී බොහෝම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරු මේ බුද්ධ ආනුස්සති භාවනාව බහුලවදලා තියෙනවා. ඒ වැඩුවාට නිදසුන් අත්කතා දීකවල බහුලව දකින්න ලැබෙනවා. අද කාලයේ ගුරුමනාක වැනි බෞද්ධ රටවල ගිහි පැවිදි සෑම දිනම රැගෙන බුද්ධ ආනුස්සති භාවනාව වඩනවා. මේක තවදුරටත් වෙනවා. බුද්ධානුස්සතිය භවනාසෙන් ලැබෙන තේරුකොට ඕනෑම භාවනාවක් කරන්න සුදුසුකම් ඇති වෙනවා. තමගේ සිතේ භාවනා භූමියක් වෙනවා. මක්නිසාද බුද්ධ ගුණයන් කරුණා වූ ඒ සිත තුළද බය සංත්‍රාස ඇතිවන්නේ නැති බැවින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බහුලව ශ්‍රද්ධා ධනෙ බහුලව ගන්න බැරිව ඕනෑම භාවනාවක් කරන්න පුළුවන් වෙනවා. කිසිම දෙයකට කලකිරෙන්නේ නැතුව අසුබකරන්නේ නැතුව මන්දෝසාවරණ හේතුව ඒ භාවනා කලතරන් දිනු කරගන්න හේතුවක් වෙනා මේ බුද්ධානුස්සති භාවනා පුරුදු කර ගැනීම. එනිසා මේ බුද්ධානුස්සති භාවනාවේ අනුසතුවම දැනගෙන අපි නිතර නිතර මේ වැඩුවේ අපට පරලෝ යන්නේ ඉස්සර මේ ජීවිතේම අනේකානිසංත නිරාගන්න පුළුවන්. මේ අවුරුදු 22කට පෙර 1975 ජූනි මාසේ 10 වෙනිදා භාවනා පන්තියකට පෙර අභිධර්ම පාඩමක් උගන්වන වෙලාවේ අභිධර්ම නිධානය ගැන අපේ ශිෂ්‍ය පිරිසටම දාම් කතාවක් කිව්වා. ඒ වත්තාම ප්‍රශ්නයක් නැළුවා අපේ ਸਰුවත්යන් වහන්සේ කවුද සාභාවනේ අභිධර්ම දේශනා කෙළියේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණය මාස 3කි. ඒ මාස 3ේ දිව වර්ෂ ප්‍රමාණය කොච්චර දෙනවද කියලා මා ප්‍රශ්නයක් නැඟුවා. සැබවින්ම මේ ශිෂ්‍ය පිරිසට කොහොමවත් දෙයකට පිළිතුරු දෙ ගන්න බැරි වුණා. මමත් ඒ ගැන පොතකින් දැකලා තිබුණේ නැහැ, යමක් හිතලා තිබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රමාණගෝ ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටිය ගුරුවරයෙක් වශයෙන් මට සුදුසු නැති නිසා මම ඉතිපිසෝ ගාථාව සීකලා. ඒ වෙනකොට මම ඉතිපිසෝ ගාථාවේ ලක්ෂ 10ක් පරිපූර්ණ කරලා තිබුණා. මම ඉතිපිසෝ ගාථාව සීකලා අදිෂ්ඨාන කරගත්ත මෙන්න මේ ගුණ නාමය ඇති තථාගතයන් වහන්සේ ඒ අභිධර්ම දේශනේ පැවැත්වේ. එනිසා මේ නව මහා ගුණ අනුභවය මට මේ ප්‍රශ්නයට පිළිතුරු වහා ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. බුදුම ආචාර්යයක්, බුදුම ආස්තම, බුදුගුණ බලය දෙන කෙනෙක් කියන එක පහත මනසට හිතක් පහළ වුණා විරාමී නමයේදී. ඒ කනුවේ ලැබෙනකොටම මම පිළිතුරු දුන්නා විරාමී නමයයි. නැවත සිසු පිළිසකම කිව්වා මේ විනාඩි 9 කියන එක හදලා බලන්න. ගණන් හදලා බලන්න. අපට අවුරුදු 100ක් කවුරු සාභාවට එක දවසයි. ඒක අපේ අවුරුදු 100 මාස කරලා මාස තුන දිග වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා බලන්න. ඒ කියන්නේ අපට අවුරුදු 100ක් ඉහි එක දවසකට 60 පැයයිනේ. ඒ 60 පැය විනාඩි කරලා මාස තුනක බෙදලා බලන්න. සැපෙන්න අපිට දවස් 10ක් එහි එක විනාඩියයි. අපිට දවස් 10ක් එක විනාඩියයි. දවස් 90ට විනාඩි 9යි. ආචාර්යයක් නේද? ඒකෙන් දහම් ගැටුමක් නිරාකරණය කර ගැනීමට බුදුගුණ ආවර්ජනා කිරීම කොච්චර ප්‍රයෝජන වුණාද? මේ වාගේ ජීවිත කොටසල් යහගන්ත බුදුගුණ තුලින් කුදුම සත්‍යයක් අපට නිලා ගන්න පුළුවන්. ඒ සාපි බොහෝම කරුණාවෙන්, ගෞරවයෙන්, ආදරයෙන්, මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මේ බුද්ධානුස්සති භාවනාව බෞද්ධ වාසයේ සීල බෞද්ධ වඩත්වා කියන මේ ආරාධනය. ඊළඟට ඉතිපිසෝගාථාවේ තේරුම් කළ බෞද්ධයන් වාසයේ අපි නිතර නිතර අවුද්දන්ව නමුත් ඒ සම්බන්ධ දෙක හැඳින්වීම වේලාව සමනින් කළ යුතු වෙනවා. ඒක පළමුවෙන් මේ ඉතිපිසෝගාථාව තුළින් බුද්ධානුස්සති භාවනාව වැඩිමේ පිළිවෙල කීපයක් ගැන හඳුන්වන්න තියෙනවා. පසුගිය වසරේ ගුරුමරට මොළමියන් නුවර පාහව චිත්තලපද සාරණ්‍ය සේනාසනයේ ගත කළ අපට ඒ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේගෙන් විශේෂ උපදෙස් ලබා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේ අර ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩෝ සමථ භාවනා පිළිවෙල හරියටම උගන්වනවා. උන්වහන්සේ කොටින් බලාගෙන සමනක් නොව අධ්‍යක්ෂින් ඇතුළු භාවිත සංකාන ඇතුළු පරිපූර්ණ චිත්ත සමාධි ධ්‍යාන සමාප්‍රත්‍ය තුමයි ශිෂ්‍යයන් උගන්වන්නේ. උන්වහන්සේ භාවනා මාර්ගය කියනවා ආනාපාන සතිය පූතාවතර ධ්‍යාන හතර උපදවා ගන්නවා. ඊළඟට ජප්ති සහකාරී කාගතා සතිය ප්‍රථම ධ්‍යාන 32ක් උපදවා ගන්නවා. ඊළඟට අත්තික සංඥාවෙන් කියන්නේ ඇට සැකේ අරමුණු කොටගෙන ඇට සැකේ සුදු පාට නීති කරගෙන ඕදාත කසල සමාපත් උපදවනවා අභිභායතන වශයෙන්. ඕදාත කසලයේ රූපාවචර ධ්‍යාන හතර උපදවනවා. නැවත ඒ රූපාවචර සමාපත්තු හතර ඕදාත කසලෙන් උපදවාගත්තට පස්සේ මෛත්‍රී බ්‍රහ්ම විහරණ ධ්‍යාන 528ක් පොදු කරනවා. නැවත කරුණා බ්‍රහ්ම විහරණ, මුදිතා බ්‍රහ්ම විහරණ ධ්‍යාන සියල්ල උපදවනවා. අන්තිමට උපේක්ෂා බ්‍රහ්ම විහරණයක් පුරුදු කරනවා. ඊළඟට දෙන්නේ බුද්ධානුස්සති භාවනාව. ඒ බුද්ධානුස්සති භාවනාවේදී සර්වඥන් වහන්සේගේ රූප විනාශය තමා ඉදිරියේ මවා ගන්න අදිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ සමාපත්තිය අපි යෝගාවචරයට අදිෂ්ඨාන කළ පමණින් ඕක සිද්ධ වෙනවා. තමාගේ සිතේ කසින ආලෝකයක් ඇති බැවින් විශේෂයෙන් ඕදාත කසින ආලෝකයක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමා දැක පළකරුණු ප්‍රසාදණීය බුද්ධ රූපයක් සිතේ මවාගෙන ඒ බුද්ධ රූපයේ දෙස මෙතින් බලාගෙන ඒ බුද්ධ රූපේ නරා කලේ දෙස ඉකින් බලාගෙන ඒ නව ගුණය ආවර්ජනා කරනවා. අරහං අරහං අරහං අරහං මේක දිගට මෙහෙය කරනවා. මෙහෙයතෝ දිගේ මේක සමාධි වෙනවා. හැබැයි සමාධි වෙනකොට බුද්ධ රූපය ප්‍රදාන වෙනවා. බුද්ධ රූපේ නෙමෙයි බුදු ගුණ. බුදු ගුණ විශේෂ දෙවි චිත සමාධි මාත්‍රව උපකාර සමාධියක් බාට පැමිණෙනවා. නැවත සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ගුණය මෙහෙය කරනවා. ඒ විදිහට නව මහා ගුණයෙන් ආවර්ජනා කරමින් ඒ බුද්ධානුස්සති උපචාර සමාධි උපදවනවා. මෙන්න මේකයි ඒ කම්මතාන ආචාර්ය ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සති වඩන පිළිවෙල. හැබැයි මේ එකම ගුණය නැවත තමදිනම් ඒ අර්ථ බෙද බෙදා බෙද බෙදා ඒ අර්ථ සියල්ලම සම්පින්දනය කරමින් බුද්ධානුස්සති වඩන්න පුළුවන්. නැවත බුද්ධානුස්සතිය ධනතුරුව අවිඥානික දස අසුභ සමාපත්තිය උපදවන්න උපදෙස් දෙනවා. නැවත මරණානුස්සතිය උපකාර සමාධි උපදවනවා. නැවත යෝගාවචරයාට අභිධායතන වශයෙන් නිල කසන, දීප කසන, ලෝක කසන කියන වර්ණ කසන ඉතිරි තුනක් සම්පූර්ණ කරමින් රූපාතර සමාපත්තිය ලබා දෙනවා. ඊළඟට රතන කසන, ආපෝ කසන, තේජෝ කසන, වායෝ කසන, ආලෝක කසන, ආකාශ කසන කියන ඉතිරි කසන භාවනා සියල්ලම රූපාතර සමාපත්තිය හතර හතර උපදවමින් උපදෙස් දෙනවා. ඊළඟට කසන භාවනා 10 අතුරින් ආකාශ කසනේ හැර ඉතිරි කසන 9 උගුලලා එකිනෙකට අරූප සමාපත්තිය ලබා ගන්න උපදෙස් දෙනවා. අරූප සමාපත්තිය ලබා ගත්තාම අත් සමාපත්තිය ආදී යෝගාවචරයට පුළුවන් වෙනවා ධාතු කර්මස්ථානයෙන් විදර්ශනාවට හැරෙන්න. ඒ විදර්ශනා වඩලා අනුපියෙදී විසුදු මාර්ගයේ දැක්වෙන පරිසම්මුදා මාර්ග කාලේ අත්කතාවේ දැක්වෙන එවැගේම දිවංග ප්‍රතන් අටකතර දැක්වෙන සවිසුද්ධ වූ නිර්මල වූ නිරාකූල වූ එවාගේම නිර්ගන්ධය වූ ගැටයක් නැති දරුණක් නැති කටලුමක් නැති කිසිම ප්‍රශ්නයක් නැති කිසිතෙම ජීවිතයේ දුක් නොවන සවිසුද්ධ උදාසනා භාවනාව ඒ අමතාන ආචාර්යයන් වහන්සේ උගන්වනවා. සැබවින්ම අද ඒ භාවනා මධ්‍යස්ථානයේ ඒ ප්‍රතිඵල ලබා ගත්තේ භික්ෂුන් වහන්සේලා එවැනිම දසසිල් මාතාවරු ගෘහස්ත බෞද්ධ උපාසකවරු භෝජනයේ තියෙනවා. අපේ ලංකාවට ඒ භාවනා ක්‍රමයේ ලබා දීමට ඒ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන පසුගිය කාලයේ ලංකාවට වැඩම කරන අප්‍රසිද්ධව ඒ සම්බන්ධව උපදෙස් දෙන්න නියතවරි කුමාර ශ්‍රී ලංකාවේ වැඩි කලක් නැවතී ලංකාවට අනුග්‍රහ දක්වන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ බලාපොරොත්තු වූ මේ භාවනා ක්‍රමයේ ලැබුණේ ලංකාවේ ඒ රටේ බුද්ධාගම ලැබුණේ ලංකාවේ ඒ රටේ ප්‍රෞඪ්‍යා උපසම්පදා ලැබුණේ ලංකාවේ එනිසා ලංකා දීප වාසීන්ට මේ භාවනා ක්‍රමයේ දෙන කුමාර බලවත් අධිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනවා. මේ කතාව ඉදිරිපත් කරන්න යෙදුනේ භාවනා විලාසයේ පින්තුන්ට ඒ සම්බන්ධව තරතවත් ඡන්දයේ වැඩේවා කියන මෛත්‍රියයි. ඊට මේ බුද්ධානුස්සති භාවනාවේදී දැමතනම් ඉතිපිසෝ ගාථාව පාළි වශයෙන් පාළි පාඨ වශයෙන් 1100 වර දහස්වරාවේ භාවිතා කිරීම බුද්ධානුස්සති භාවනාව. නැවත ඒ ගාථාවේ තියෙන තේරුම නමය එකක් ගානේ අරහං ගුණය සම්මා සම්බුද්ධෝ ගුණය විද්‍යාකරණ සම්පන්නෝ ගුණය මේ විදිහට ගුණ එකින් එකට ආවර්ජන කරමින් භාවනා නඟන්න පුළුවන් වෙනවා. ඊකාම සරල එවැගේම කාටත් පළපුරුදු කරගන්න පුළුවන් භාවනා වදන්තිය මම ඉදිරිපත් කරනවා. ඒ භාවනා වදන්තියේ කටපාඩම් කරගන්න නෙවෙයි. කැමතිනම් ඒ අනුව තම තමාට ගැළපෙන දසින් ගැළපෙන වචන වලින් දෙකියෙන් හෝ දෙකියෙන් හෝ භාවනා වදන්ති සකස් කරගෙන භාවනා වදන්න පුළුවනි. විශේෂයෙන්ම බුදුගුණ භාවනා කිරීමේදී සමාගේ සීලය පිරිසුදු කරගෙන සුදුසු තැනක වාඩි වෙලා ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රසාදනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නම ඇතින් දකින්න හෝ ඇතින් දකින්න නැත්නම් සිතින් මවාගෙන හෝ මේ බුද්ධානුස්සති භාවනා වැඩීම කළ යුතු වෙනවා. පළමුවෙන් ඉතිපිසෝ ගාථාව සිහි කරනවා. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ ගුණපද 9 මුල සිට අගට අග සිට මුලට වරක් හෝ දෙකක් ආවර්ජන කරනවා. ඊට පස්සේ ඒ ගුණ 9 එක එක තේරුම් විසුද්ධි මාර්ගය හොඳව ලස්සනට තියෙනවා. එවැගේම තවත් අට කතාව දෙකක් තියෙනවා. ඒ කියන කරුණු අනුව පුරාණ ආචාර්යයන් වහන්සේලා භාවිතා කළ ක්‍රමය මේ මාධ්‍යපත් කරුණු ලැබෙනවා. ඒකට කරුණික සරන් දෙන්න. ඉතිපිසෝ භගවා අරතං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ කුරුසේ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවා ඉතිපි අරතං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විඤ්ඤා චරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදෝ සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සෝ භගවා ඉතිපි ලෝකවිදෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි විඤ්ඤා චරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි අරහං මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සත් අසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ගුණ ලද මනෝ ප්‍රනිධාන ආනුභාවයෙන්ද නවා සංචයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරවද වාක්‍රමිධාන ආනුභාවයෙන්ද සාරා සංචයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරවද මහාප්‍රමිධාන ආනුභාවයෙන්ද සමිතින් සත්පාරමිතානුභාව ගලයෝ මෙයින් අවුරුදු 2580කට පෙර බුද්ධගයා සුද්ධ භූමියෙහි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණව දාලසේක. ඒ මහගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල ප්‍රේසයන් කෙරෙන් දුරු වූසේක. ආගාමී කෙලෙස් සතුරන් යසුසේක. සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් හද සිඳලුසේක. ආමිෂ ප්‍රතිපත්ති පූජාවනත සුදුසු වනසේක. රහසින්වත් පවක් නැති අති පරිශුද්ධ සංකානය තිසේක. එබැවින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත්න වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ට කුණානයෙන් අවබෝධ කත යුතු වූ සත්‍ය ධර්මයන් විශිෂ්ට කුණානයෙන් අවබෝධ කළ සේක. පිරිසිඳ අවබෝධ කත යුතු වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ සේක. ප්‍රහාණය කත යුතු වූ සමුදය සත්‍යය ප්‍රහාණය කොට වදාළ සේක. සාක්ෂාත් කටයුතු වූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ සේක. භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ සේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධ නිය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයංභුක් ඥානයෙන් සර්වාපාදයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධනං වෙනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වෙනසේක. මනෝමය ඉරිදි ඥානයෙන් සමන්වාගත වෙනසේක. ඉරිදි නිදාපු ඥානයෙන් සමන්වාගත වෙනසේක. දිව්‍ය ශ්‍රෝත ඥානයෙන් සමන්වාගත වෙනසේක. පරිචිත්ත විජානනා කුණානයෙන් සමන්වාගත වෙනසේක. ඌර්වේ නිවාස අනුස්මෘති කුණානයෙන් සමන්වාගත වෙනසේක. දිව්‍යං චක්ෂර විඥානයෙන් සමන්වාගත වෙනසේක. ශාස්නාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.